بَرَاءَةٌ مِّنَ اللَّهِ وَرَسُولِهِ إِلَى الَّذِينَ عَاهَدتُّم مِّنَ الْمُشْرِكِينَ فَسِيحُوا فِي الْأَرْضِ أَرْبَعَةَ أَشْهُرٍ وَاعْلَمُوا أَنَّكُمْ غير معجز الله وأن الله مخزي الكافرين وأذان من الله ورسوله إلى الناس يوم الحج الأكبر أن الله بريء من المشركين ورسوله فإن تبتم فهو خير لكم وإن توليتم فاعلموا أنكم غير معجز الله وبشر الذين كفروا بعذاب أليم ميوناهي الله تا آدش تبننگن නොබලා ගිවිසුම් ඇති කරගෙන තිබෙන අයට අල්ලාහගෙන්ද ඔහුගේ රසූල්වරයාගෙන්ද වූ එම වගකීමෙන් මුදා හැරෙන ප්‍රකාශයකි. නොබලාට තවත් මාස 4ක් රට තුල සැරිසැරීමට නිදහස ඇත. නමුත් නොබලාට අල්ලාහගේ අභිමතය පරාජයට පත් කළ නොහැකි බවත් අල්ලාහ ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන්නන් නින්දාවට පත් කරන බවත් දැනගනි. තවද අල්ලාහට ආදේශ තබන්නන් සමග එළඹ ඇති ගිවිසුම් වල වගකීමෙන් අල්ලාහද ඔහුගේ රසූල්වරයාද නිදහස්ය යනුවෙන් මේ ශ්‍රේෂ්ඨ හජ් දවසේ සකල ජනතාව වෙත අල්ලාහ සහ ඔහුගේ රසූල්වරයා විසින් කරන ලද සුප්‍රසිද්ධ ප්‍රකාශයකි. මේ නිසා නුඹලා දැන් පසුතැවිලි වනවා නම් ඒ නුඹලාට වඩාත් හොඳය. ඒ නුඹලා පැහැර හරිනවා නම් නුඹලාට අල්ලාහගේ අභිමතය පරදවිය නොහැකි බව හොඳින් දැනගනිමු. තවද නබි මුහම්මද් ප්‍රතික්ෂේප කරන අයට වේදනීය තඩුවම ගැන සුභාරංචිය දෙව්. ඉල්ලල්ලදීන ආහත්තුම් මිනල් මුෂ්රිකීන තුම්ම ලම් යන්කුසුකුම් ෂයිආ ولم يظاهروا عليكم أحدا فأتموا إليهم عهدهم إلى مدتهم إن الله يحب المتقين فإذا انسلخ الأشهر الحرم فاقتلوا المشركين حيث وجدتموهم وخذوهم واحصروهم واقعدوا لهم كل مرصد فإن تابوا وأقاموا الصلاة وآتوا الزكاة فخلوا سبيلهم ඉන්නල්ලාහ ගෆූරුර් රහීම්. ආදේශ තබන්නන්ගේ නුඹලා ගිවිසුම් ඇති කරගත් පසුව ඔවුන් නුඹලාට එය සුළුවෙන් උවත් කඩ කර නොමැතිහා නුඹලාට විරුද්ධව කිසිවකුටත් උපකාර කර නැති අය හැර ඔවුන්ට නියමිත කාලය තෙක් ඔවුන්ගේ ගිවිසුම නුඹලා ඉටු කරව. සැබවින්ම අල්ලාහ දැහැමි ජනයා ප්‍රිය කරයි. සටන් කිරීම තහනම් මාස අවසන් වූාට පසු නුඹලා ඔවුන් දුටු තැන ඔවුන් මරා දමව. තවද ඔවුන් අත් අඩංගුවට ගනිව්. ඔවුන් වටලව්. තවද ඔවුන් සැඟවි සිටින සෑම තැනකින්ම ඔවුන් හසු කර ගැනීමට රැක සිටිව්. නමුත් ඔවුන් පසුතැවිලි වී සලාත් ඉටු කර සකාත් ගෙවනවා නම් ඔවුන්ට ඔවුන්ගේ මාර්ගයේහි ඉඩ හරිව්. සැබවින්ම අල්ලා ක්ෂමාශීලී සහ أسمسم قرنان متية. وإن أحد من المشركين استجارك فأجره حتى يسمع كلام الله ثم أبلغه مأمنة ذلك بأنهم قوم لا يعلمون كيف يكون للمشركين عهد عند الله وعند رسوله إلا الذين عاهدتم عند المسجد الحرام فما استقاموا لكم فاستقيموا لهم إن الله يحب المتقين الله ආදේශ තබන්නන්ගෙන් කෙනෙකු නුඹගෙන් ආරක්ෂාව පතනවා නම් ඔහු අල්ලාහගේ වචනයට සවන් දෙනතුරු ඔහුට ආරක්ෂාව සලසා දෙව්. ඉන්පසුව ඔහුගේ ආරක්ෂක ස්ථානය වෙත ඔහුව ගෙන යව්. මන්දයත් ඔවුන් සැබවින්ම සත්‍ය නොදන්නා ජනයින් වන නිසාය. ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් නුඹලා මස්ජිදුල් හරාම්හිදී කිවිසුම් ඇති කරගත් අයට හැර අල්ලාහගෙන් හා ඔහුගේ රසූල්වරයාගෙන් ප්‍රතික්ෂේප කරන්නන්ට කිවිසුමක් තිබිය හැක්කේ කෙසේද? එනිසා ඔවුන් නුඹලා සමග නිවැරදිව ක්‍රියා කරන තාක්කල් නුඹලාද ඔවුන් සමග නිවැරදිව ක්‍රියා කළ යුතුය. සැබවින්ම අල්ලාහ දැහැමි ජනයා ප්‍රිය කරයි. كيف وإن يظهروا عليكم لا يرقبوا فيكم إلا ولا ذمة يرضونكم بأفواههم وتأبى قلوبهم وأكثرهم فاسقون اشتروا بآيات الله ثمنا قليلا فصدوا عن سبيله إنهم ساء ما كانوا يعملون لا يرقبون في مؤمن إلا ولا ذمة وأولئك هم المعتدون فإن تابوا وأقاموا الصلاة وآتوا الزكاة فإخوانكم في الدين ونفصل الآيات لقوم يعلمون නමුත් සෙසු ආදේශ තබන්නන් සමග ගිවිසුමක් ඇති කරගන්නේ කෙසේද? ඔවුන් නුඹලාට ඉහලින් ජයග්‍රාහී වන්නේ නම් ඔවුන් කිසි විටක නුඹලා සමග නෑකම හෝ ගිවිසුම නොසලකති. ඔවුන්ගේ සිත් විරුද්ධ වූද ඔවුන්ගේ මුව මගින් නුඹලා සතුටු කිරීමට ඔවුන් තැත් කරති. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අපරාධකාරයෝය. ඔවුන් අල්ලාහ්ගේ වදන් සුළු මිලකට විකුණුවෝය. තවද අනෙකුත් අය ඔහුගේ මාර්ගයෙන් වැළක්වුවෝය. සැබවින්ම ඔවුන් කරමින් සිටි දෑ ඉතා දුෂ්ටය. විශ්වාසවන්තයෙකු කෙරෙහි නෑ සම්බදතා හා ගිවිසුමෙහි කිසිදු වගකීමක් ඔවුහු නොසලකති. සීමාව ඉක්මවා යන්නෝ ඔවුහුමය. එසේ වුවත් ඔවුන් පසුතැවිලි වී සලාත් ඉටුකර සකාත් ගෙවනවා නම් ඔවුහු දහමෙහි නුඹලාගේ සහෝදරයෝ වෙති. මෙසේ වටහා ගන්නා ජනයාට අපගේ වදන් අපි විස්තර කරන්නෙමු. وَإِنَّكَثُوا أَيْمَانَهُم مِّن بَعْدِ عَهْدِهِمْ وَطَعَنُوا فِي دِينِكُمْ فَقَاتِلُوا أَئِمَّةَ الْكُفْرِ إِنَّهُمْ لَا أَيْمَانَ لَهُمْ إنهم لا أيمان لهم لعلهم ينتهون ألا تقاتلون قوما نكثوا أيمانهم وهموا بإخراج الرسول وهم بدؤوكم أول مرة أتخشونهم فالله أحق أن تخشوه إن كنتم مؤمنين قاتلوهم يعذبهم الله بأيديكم ويخزهم وينصركم عليهم ويشفي صدور قوم مؤمنين ويذهب غيظ قلوبهم ويتوب الله على من يشاء والله عليم حكيم ඔවුන්ගේ ගිවිසුමින් පසුව ඔවුන් ඔවුන්ගේම තිවුරුම කඩකර නොබලාගේ දහමට නිඳා කරනවා නම් ප්‍රතික්ෂේප කරන්නන්ගේ නායකයන් සමග සටන් කරව. එමගින් ඔවුන් ඒන් වැළැක්විය හැකිය. සැබවින්ම ඔවුන්ට දිවුරුම් ගැන කිසිඳු සැලකිල්ලක් නොමැත. තම ගිවිසුම කඩ කළා වූත් රසූල්වරයා පිටුවහල් කිරීමට උත්සාහ කළා වූත් මුලින්ම ප්‍රහාරය ආරම්භ කළා වූත් ජනයාට විරුද්ධව නොබලා සටන් නොකරන්නේහිද? නොබලා ඔවුන්ට බියවන්නේහිද? නොබලා සැබෑ විශ්වාසවන්තයින් නම් නිරනුමානව නොබලා බිය විය යුත්තේ අල්ලාහටමය. නොබලා ඔවුන් සමග සටන් කරව. අල්ලාහ නොබලාගේ දෑතින් ඔවුන්ට දඩුවම් කරන්නේය. තවද ඔවුන් නින්දාවට පත් කරන්නේය. ඔවුන්ට විරුද්ධව නොබලාට උදව් කරන්නේය. තවද විශ්වාස තබන ජනතාවගේ සිත් සනසන්නේය. එසේම ඔහු ඔවුන්ගේ සිත්වල පවතින කෝපය තුරන් කරනු ඇත. අල්ලාහ අභිමත වූ අයගේ පාප ක්‍රියාවන් වලට සමා කරනු ඇත. අල්ලාහ සර්වඥානීය සර්ව ප්‍රඥාවන්තය. أَمْ حَسِبْتُمْ أَنْ تُتْرَكُوا وَلَمَّا يَعْلَمِ اللَّهُ الَّذِينَ جَاهَدُوا مِنْكُمْ وَلَمْ يَتَّخِذُوا مِنْ دُونِ اللَّهِ وَلَا رَسُولِهِ وَلَا الْمُؤْمِنِينَ وَلِيجَةً وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ බලාතුරින් අල්ලාහ්ගේ මාර්ගයේ ඊතා මැනවින් වෑයම් කළායත් අල්ලාහ්වද ඔහුගේ රසූල්වරයාවද මුම්මින්වරුන්වද හැර අන් කෙනෙකු තමාගේ සමීප හිතමිතුරන් කර නොගත් අය කවුරුදයි අල්ලාහ් තීරණය කරන තෙක් ඔහු නුඹලා පරීක්ෂණය කිරීමකින් තොරව අතහැර දමාවියයි නුඹලා සිතනවාද? නුඹලා කරන දේ පිළිබඳව අල්ලාහ් ඊතා මැනවින් දනී. ما كان للمشركين أن يعمروا مساجد الله شاهدين على أنفسهم بالكفر أولئك حبطت أعمالهم وفي النار هم خالدون إنما يعمر مساجد الله من آمن بالله واليوم الآخر وأقام الصلاة وآتى الزكاة ولم يخش إلا الله فعسى أولئك ප්‍රතික්ෂේපවාදයට තමන් විසින්ම සාක්ෂි දරද්දී ඔවුනට අල්ලාහ්ගේ මස්ජිදයන් එනම් දේවස්ථාන පරිපාලනය කිරීමට ආදේශ තබන්නන්ට අයිතියක් නැත. ඔවුන්ගේ සියලු කටයුතු අපතේ ගියාවේ. තවද ඔවුහු සදාකාලයේහිම අපාගින්නෙහි වෙසිති. අල්ලාහ්ගේ දේවස්ථානවල භාරකරුවන් සහ පරිපාලකයන් වීමට සුදුසෝ වන්නේ අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාසය තබා සලාතේ ඉටු කර සකාත් ගෙවා අල්ලාහ්ට හැර වෙනත් කිසිවෙකුට බිය බැතිමත් නොවන අය පමණක් වෙති. ඔවුන් යහමග ගිය ඌවන්ගෙන් විය හැකිය. أجعلتم سقاية الحاج وعمارة المسجد الحرام كمن آمن بالله واليوم الآخر وجاهد في سبيل الله لا يستوون عند الله والله لا يهدي القوم الظالمين الذين آمنوا وهاجروا وجاهدوا في سبيل الله بأموالهم وأنفسهم أعظم درجة عند الله وأولئك هم الفائزون يبشرهم ربهم برحمة منه ورضوان وجنات لهم فيها نعيم مقيم خالدين فيها أبدا إن الله عنده أجر عظيم හුදෙක්ම මක්කාවෙහි හජ් වන්දනා ගාමීන්ට ජලය සැපීම හා මස්ජිදුල් හරාමේ බාරකාරත්වයේ ලබා සිටීම ආදී කටයුතු වල යෙදෙන්නෙකු අල්ලාහ සහ අවසාන දිනය කෙරෙහි විශ්වාසය තබා අල්ලාහගේ මාර්ගයේ උපරිම වශයෙන් වෙහෙසව කටයුතු කළ අයට සමාන වන්නේදයි නුඹලා සිතන්නේද? ඔව්හු අල්ලාහ ඉදිරියේ සමානම වෙති. අපරාධ කරන ජනයාට අල්ලාහ යහමඟ නොපෙන්වයි. විශ්වාසය තබා දේශ තරණය කර අල්ලාහගේ මාර්ගයේ ඔවුන්ගේ ධනයෙන්ද ඔවුන්ගේ දිවියෙන්ද උපරිම වශයෙන් කැපවීම කළ අය අල්ලාහ ඉදිරියේ තරාතිරමින් ඉතා උසස්ය. සැබෑ ජයග්‍රාහකයෝද මෝහුමය. ඔවුන්ගේ පරමාධිපති ඔහුගෙන් වූ දයාලුභාවයද සතුටද එහි ඔවුනට සදාකාලික භාග්‍ය ඇති ස්වර්ග උයන්ද පිළිබඳව ඔවුනට සුභාරංචි ලබා දෙව්. ඔව්හු එහි සදාකාලිකවම වාසය කරති. සැබවින්ම අල්ලාහ වෙත මහත් වූ තිලි නැත. යා අයියුහල් ලදීන ආමනූ ලා තත්තඛිදු ආබාකුම් වඉඛ්වානකුම් අව්ලියා ඉන් ඉස්තහබ්බුල් කුෆ්රා අලල් ඊමාන් وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ قُلْ إِن كَانَ آبَاؤُكُمْ وَأَبْنَاؤُكُمْ وَإِخْوَانُكُمْ وَأَزْوَاجُكُمْ وَعَشِيرَتُكُمْ وَأَمْوَالٌ اقْتَرَفْتُمُوهَا وَتِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَاكِنُ تَرْضَوْنَهَا أَحَبَّ إِلَيْكُم مِّنَ اللَّهِ وَرَسُولِهِ وَجِهَادٍ فِي سَبِيلِهِ فَتَرَبَّصُوا حَتَّى يَأْتِيَ اللَّهُ بِأَمْرِهِ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ විශ්වාසවන්තයිනි නුබලාගේ පියවරුන් සහ සහෝදරයින් විශ්වාසයට වඩා කුෆුර්භාවය ප්‍රිය කරන්නේ නම් ඔවුන් නුබලාගේ ආරක්ෂකයින් ලෙස නොසලකව නුබලා අතුරින් කිසිවෙකු ඔවුන් ආරක්ෂකයන්සේ සලකනවා නම් ඔවුහුමය අපරාධකරුවෝ වන්නේ. නුඹලාගේ පියවරුන්, නුඹලාගේ පුත්‍රයින්, නුඹලාගේ සහෝදරයින්, නුඹලාගේ භාර්යාවන්, නුඹලාගේ නෑදෑ හිතවතුන් සහ නුඹලා ඉපැයූ ධනයත් එය පිරිහේවියයි නුඹලා බියවන වෙලදාමත් නුඹලා ප්‍රමෝදයට පත්කරන නිවෙස් යන මේ සියලු දේවල් අල්ලාහටත් ඔහුගේ රසූල්වරයාටත් ඔහුගේ මාර්ගයේ සටන් කිරීමටත් වඩා බෙහෙවින් නුඹලා ප්‍රිය කරන්නේ නම් අල්ලා ඔහුගේ විනිශ්චය නුඹලා වෙතට ගෙන නැතේ බලා සිටිනු යයිද අල්ලා දුෂ්ට ජනයා යහමගට යොමු නොකරන්නේ යයිද නබි මුහම්මද් කියව. لقد نصركم الله في مواطن كثيرة ويوم حنين إذ أعجبتكم كثرتكم فلم تغن عنكم شيئا وضاقت عليكم الأرض بما رحبت ثم وليتم مدبرين ثم أنزل الله سكينته على رسوله وعلى المؤمنين وأنزل جنودا لم تروها وعذب الذين كفروا وذلك جزاء الكافرين ثم يتوب الله من بعد ذلك على من يشاء والله غفور رحيم මීට පෙර නියත වශයෙන්ම අල්ලාහ නුඹලාට බොහෝ රණ බිම්හි උදව් කර තිබේ. මෑතදී නුඹලා ඔහුගේ උදව්වල මහිමයට සාක්ෂි දරුවහ. හුනේන් සටන සිදු වූ දින නුඹලාගේ සංඛ්‍යා බහුතරය නුඹලාට උදාරකම් ඇති කළේය. නමුත් එයින් නුඹලාට කිසිදු පලක් අත් නොවිය. මහ පොළව විශාල වූද නුඹලාට එය බෙහෙවින් පටුවිය. පසුව නුඹලා පිටුපා පසුබට වූහ. එවිට අල්ලාහ් ඔහුගේ සකිනත් නිසල සම්සුන්භාවය තම රසුල්වරයා සහ මුම්මින්වරුන් වෙත පහල කළේය. නුඹලා නොදුටු සේනාවක්ද නුඹලාගේ ආධාරයට පහල කළේය. තවද ප්‍රතික්ෂේප කළවුනට දඩුවම් ලබා දුන්නේය. ප්‍රතික්ෂේප කළවුන්ගේ පළ විපාකය එයාකාර වේ. ප්‍රතික්ෂේපකයින්ට දඩුවම් දීමෙන් පසුව ඔවුන්ගෙන් කවරෙකු හෝ තම ක්‍රියාවලට පසුතැවිලි වූයේ නම් තමා අබිමත වූවන්හට අල්ලා සමාව දෙන්නේය. අල්ලා ක්ෂමාශීලීද අසමසම කරුණාන්විතද වේ. يا أيها الذين آمنوا إنما المشركون نجس فلا يقربوا المسجد الحرام بعد عامهم هذا وإن خفتم عيلة فسوف يغنيكم الله من فضله إن شاء إن الله عليم حكيم قاتلوا الذين لا يؤمنون بالله ولا باليوم الآخر ولا يحرمون ما حرم الله ورسوله ولا يدينون دين الحق من الذين أوتوا الكتاب حتى يعطوا الجزية عن يد وهم صاغرون. විශ්වාසවන්තයින් සැබවින්ම මුෂ්රික් වරුන් එනම් ආදේශ තබන්නන් අපවිත්‍රය. ඒ නිසා ඔවුන්ගේ මෙම වසරින් පසු ඔවුන් මස්ජිදුල් හරාම් එනම් ශුද්ධ වූ දේවස්ථානය වෙත ලං නොවිය යුතුයි. නුඹලා දිලිඳුකමට බියවන්නේ නම් අල්ලා ඔහුගේ දායාදෙන් නුඹලා ධනවත් කරවයි. ඔහු අබිමත වී නම් නියත වශයෙන්ම අල්ලා සර්වඥානීය සර්ව ප්‍රඥය. දහම්ලත් අය අතුරින් අල්ලාහ් ගැනද අවසාන දිනය ගැනද විශ්වාස නොකරන්නා වූද අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දූතයා තහනම් කළ දෑ තහනම් නොකරන්නා වූද නිවැරදි ධර්මය අනුගමනය නොකරන්නා වූද අය ඔවුන් යටහත් වී තම අත්වලින්ම ජිසියා එනම් බදු දෙනතුරු ඔවුන් සමග සටන් කරව. وقالت اليهود عزير ابن الله وقالت النصارى المسيح ابن الله ذلك قولهم بأفواههم يضاهئون قول الذين كفروا من قبل قاتلهم الله أنى يؤفكون اتخذوا أحبارهم ورهبانهم أربابا من دون الله والمسيح ابن مريم وما أمروا إلا ليعبدوا إلها واحدا لا إله إلا هو سبحانه عما يشركون يريدون أن يطفئوا نور الله بأفواههم ويأبى الله إلا أن يتم نوره ولو كره الكافرون. يدعو عزير إنام إزرا الله جي پتر آيا كيتي تود كريستياني ورو المسيح الله جي پتر آيا كيتي මේවා පෙර සිටි ප්‍රතික්ෂේපකයින්ගේ අඩිපාරේ ගමන් කරන ඔවුන් තම මුවින් දොඩන පදනමක් නැති දේවල්ය. අල්ලා ඔවුන්ට ශාප කරත්වා ඔවුහු කෙසේනම් සත්‍යයට පිටුපෑවේහිද ඔවුහු අල්ලා හැර තම උගත් විශාරදයින් සහ තම පූජකවරුන් අර්බාබ් එනම් දෙවිවරුන් බවට පත් කරගෙන සිටිති. තවද මරියම්ගේ පුත් මසීහද රබ් බවට පත් කරගෙන සිටිති. එහෙත් ඔවුනට අනකරන ලද්දේ වෙනත් කිසිවෙකුට නොව එකම දෙවියෙකුට පමණක් නැමදුම් කරන ලෙසය. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔවුන් ආදේශ කරන දෙයින් ඔහු ඉඳුරා පිවිතුරුය. අල්ලාහ්ගේ ආලෝකය ඔවුන්ගේ මුවින් නිවා දමන්නට ඔවුහු අදහස් කරති. අල්ලාහ් ඒට ඉඩ නොදෙයි. ප්‍රතික්ෂේප කරන්නන් අකමැති වුවද ඔහු තම ආලෝකය පරිපූර්ණ නොකර නොසිටින්නේය. أرسل رسوله بالهدى ودين الحق ليظهره على الدين كله ولو كره المشركون يا أيها الذين آمنوا إن كثيرا من الأحبار والرهبان ليأكلون أموال الناس ليأكلون أموال الناس بالباطل ويصدون عن سبيل الله والذين يكنزون الذهب والفضة ولا ينفقونها في سبيل الله فبشرهم بعذاب أليم آدش تبنن بهوين إرهي ود سسو سام مارجيكم أبي بوايام بنسة යහමඟ සහ සත්‍ය මාර්ගය සමග ඔහුගේ රසූල්වරයා එවී ඔහුය. විශ්වාසවන්තේනි, දහම්ලත් ජනයාගෙන් උගත් විශාරදයින් සහ පූජකවරුන් අතුරින් බහුතරයක් මිනිසුන්ගේ ධනය වැරදි ක්‍රමවලින් කෑදර ලෙස ගිලගනිති. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔවුන් වළක්වති. රන් රිදී ගොඩගසාගෙන අල්ලාහ්ගේ මාර්ගයේ ඒවා වියහියදම් නොකරන අයට අත්වන වේදනා සහගත පීඩාව සම්බන්ධයෙන් සුභාරංචිය දෙව්. යවුම යුහ්ම අලයිහා ෆී නාරි ජහන්නම ෆතුක්වා බිහා ජිබාහුහුම් වජුනූබුහුම් වගුහූරුහුම් හාදා මා කනස්තුම් ලි අන්ෆුසිකුම් ෆදූකූ මා කුන්තුම් තක්නිසූන්. إن عدة الشهور عند الله 12 شهرا في كتاب الله يوم خلق السماوات والأرض منها أربعة حرم ذلك الدين القيم فلا تظلموا فيهن أنفسكم وقاتلوا المشركين وقاتلوا المشركين كافة كما يقاتلونكم كافة واعلموا أن الله مع المتقين إنما النسيء زيادة في الكفر يضل به الذين كفروا يحلونه عاما ويحرمونه عاما ليواطئوا عدة ما حرم الله فيحلوا ما حرم الله زين لهم سوء أعمالهم والله لا يهدي القوم الكافرين. අපාගින්නේ ඒවා රත් කරනු ලබන දිනේ මේවා නුඹලා නුඹලාටම රැස් කරගත් දේවල්ය. දැන් ඉතින් නුඹලා රැස් කරගත් දේ රස විඳිනුයි කියමින් ඔවුන්ගේ නලල්ද ඔවුන්ගේ ඇලපද්ද ඔවුන්ගේ පිටවල්ද ඒවායින් හංවඩු ගසනු ලැබේ. සැබවින්ම අහස්ද මහ පොළවද නිර්මාණය කළ දිනේ පටන් අල්ලාහ්ගේ සැලසුමෙහි මාස ගණන 12 මාසයකි. එයින් මාස 4ක් යුද්ධ කිරීමට තහනම් පූජනීය මාස වේ. මෙයයි නියම දින් එනම් ජීවන මාර්ගය වන්නේ. එනිසා ඒ වායේ නුඹලා නුඹලාට අපරාධ නොකරන. තවද ඔවුන් නුඹලා සියල්ලන් සමග සටන් කරන්නාක් මෙන් නුඹලා ආදේශ තබන්නන් සියල්ලන් සමග සටන් කරව. තවද නියත වශයෙන්ම අල්ලා බිය බැතියන් සමග යයි නුඹලා දැනගනිව්. සැබවින්ම අන් නසී වූ එනම් පූජනීය මාස කල් දැමීම කුෆුර් ප්‍රතික්ෂේප භාවයේ වර්ධනයකි. එමගින් ප්‍රතික්ෂේප කරන්නන් නොමගට යොමු කරනු ලැබේ. අල්ලා යුද්ධ කිරීමට තහනම් කළා වූ මාසවල ගණන හිලව් කරනු පිණිස එක් අවුරුද්දක කිසියම් මාසයක් යුද්ධ කිරීමට ඔවුන් අනුමත කරගන්නා අතර තවත් අවුරුද්දක එම මාසයේම යුද්ධ කිරීමට තහනම් කරගනිති. එබැවින් ඔවුන් අල්ලාහ් තහනම් කළා වූ මාස අනුමත කරගනිති. ඔවුන්ගේ නරක ක්‍රියාවන් ඔවුන්ට අලංකෘත කරන ලදී. ප්‍රතික්ෂේප කරන ජනතාව අල්ලාහ් යහමගට යොමු නොකරවයි. යා අයියුහල් ලදීන ආමනූ මා ලකුම් ඉසා ඛීල ලකුම් ෆිරු ෆී සබීලිල්ලාහි ස්සාකල්තුම් ඉලල් අර්ض أرضيتم بالحياة الدنيا من الآخرة فما متاع الحياة الدنيا في الآخرة إلا قليل إلا تنفروا يعذبكم عذابا أليما ويستبدل قوما غيركم ولا تضروه شيئا والله على كل شيء قدير إلا تنصروه فقد نصره الله إذ أخرجه الذين كفروا ثاني اثنين إذ هما في الغار إذ يقول لصاحبه لا تحزن إن الله معنا فأنزل الله سكينته عليه وأيده بجنود لم تروها وأيده بجنود لم تروها وجعل كلمة الذين كفروا السفلى وكلمة الله هي العليا والله عزيز حكيم විශ්වාසවන්තයනි අල්ලාහ්ගේ මාර්ගයෙහි ඉදිරියට ගමන් කරන ලෙස නුඹලාට පවසනු ලැබුව විට නුඹලා මහ පොළව බදාගත්තේ මන්ද? පරලොව ජීවිතයට වඩා මෙලොව ජීවිතයේ නුඹලා ප්‍රිය කරන්නේද? එසේනම් මෙලොව ජීවිතයේ සියලු සැප සම්පත් පරලොවෙහි සැප සම්පත් සමග සසඳන විට ඉතා අල්පයක් හැර නැත. නුඹලා ඉදිරියට ගමන් නොකරනවා නම් අල්ලාහ් නුඹලාට වේදනීය දඩුවමින් දඩුවමක් දෙයි. තවද නුඹලා නොවන වෙනත් ජනෙයින් නුඹලා වෙනුවට පත් කරයි. එවිට නුඹලාට ඔහුට කිසිදු හානියක් කළ නොහැකිය. අල්ලාහ් සියලු දේ මත බල සම්පන්නය. නුඹලා රසූල්වරයාට උදව් නොකළේ නම් එයින් කිසිදු දෝෂයක් නැත. ප්‍රතික්ෂේප කරන්නන් ඔහු මක්කාවෙන් පිටමං කළ විට අල්ලාහ් ඔහුට උදව් කළේය. එම දෙදෙනා ගුහාවෙහි සිටින විට තම සහායකයාට දුක් නොවව්. නියත වශයෙන්ම අල්ලාහ් අප සමගම යයි කීවේය. එවිට අල්ලාහ් තමාගෙන් වූ සකීනත් නම් නිසල සම්සුන්භාවය ඔහු මත පහළ කළේය. තවද නුඹලාගේ නෙත්වලින් නුදුටු සේනාවන් මගින් අල්ලාහ් ඔහු ශක්තිමත් කළේය. තවද ප්‍රතික්ෂේප කරන්නන්ගේ වචනේ නිගාවට පත් කළේය. අල්ලාහ්ගේ වචනමය ඉතා උත්කෘෂ්ට වන්නේ. අල්ලාහ් සර්ව බලධාරිය සර්ව ප්‍රඥාවන්තය. انفروا خفافا وثقالا وجاهدوا بأموالكم وأنفسكم في سبيل الله ذلكم خير لكم إن كنتم تعلمون لو كان عرضا قريبا وسفرا قاصدا لاتبعوك ولكن بعدت عليهم الشقة وسيحلفون بالله لو استطعنا لخرجنا معكم يهلكون أنفسهم والله يعلم إنهم لكاذبون නුඹලා සැහැල්ලු වූවත් බර වූවත් ඉදිරියට ගමන් කරව. තවද නුඹලාගේ ධනයෙන්ද නුඹලාගේ දිවියෙන්ද අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරව. නුඹලා ඒ පිළිබඳව දන්නේ නම් ඒ නුඹලාට ඉතා යහපත්ය. නබි මුහම්මද් ක්ෂණික ලාභයක් හා පහසු ගමනක් වූයේ නම් ඒකාන්තයෙන්ම ඔවුහු නුඹ අනුගමනය කරති. නමුත් මෙම ගමන ඔවුනට දුෂ්කර විය. එසේ තිබියදී අපට පුළුවන් වුවහොත් සැබවින්ම අප නුඹලා සමග පිටත් වන්නට තිබුණියයි ඔව්හු අල්ලාහ් මත දිවුරති. ඔව්හු තමන්වම නසාගත්ෝය. ඔවුන් සැබවින්ම බොරුකාරයන් බව අල්ලාහ් දන්නේය. عفى الله عنك لما أذنت لهم حتى يتبين لك الذين صدقوا وتعلم الكاذبين لا يستأذنك الذين يؤمنون بالله واليوم الآخر أن يجاهدوا بأموالهم وأنفسهم والله عليم بالمتقين إنما يستأذنك الذين لا يؤمنون بالله واليوم الآخر وارتابت قلوبهم فهم في ريبهم يترددون ولو أرادوا الخروج لأعدوا له عدة ولكن كره الله بعاثهم فثبطهم وقيل اقعدوا مع القاعدين لو خرجوا فيكم ما زادوكم إلا خبالا ولأوضعوا خلالكم يبغونكم الفتنة وفيكم سماعون لهم والله عليم بالظالمين نبي محمد الله නුඹට සමාව දෙත්වා ඇත්ත කි අය ප්‍රත්‍යක්ෂ වී බොරුකාරයින් නුඹට පැහැදිලි වීමට පෙර නුඹ ඔවුන්ට යුද්ධයට සහභාගී නොවීම සඳහා අනුමැතිය දුන්නේ ඇයි අල්ලාහ් සහ අවසන් දිනය ගැන විශ්වාස කරන්නෝ තම වස්තුවෙන් හා තම දිවියෙන් අල්ලාහ්ගේ මාර්ගය සඳහා සටන් කිරීමෙන් නිදහස් කරන ලෙස නුඹගෙන් අවසර නොපතති. සැබවින්ම අල්ලාහ්ට බියබැතිමත් වන්නන්ගෙන අල්ලාහ් මැනවින් දනි. සැබවින්ම අල්ලාහ්ගේ මාර්ගයේ යුද්ධ නොකිරීමට නුඹගේ අනුමැතිය පතන්නේ අල්ලාහ් සහ අවසන් දිනය ගැන විශ්වාස නොකරනා වූද තම සිත්හි සැකය පවතිනා වූද අයයි. ඔවුහු තම සැකයෙහි පැකිලෙන්නෝ වෙති. ඔවුන් පිටවීමට අදහස් කළේ නම් සැබවින්ම ඔවුන් ඒ සඳහා කිසියම් සූදානම් වීමක් කරන්නට තිබුණි. නමුත් ඔවුන්ගේ නැගිටීම එනම් ඉදිරියට යාම ගැන අල්ලාහ් අකමැති වූයේය. එනිසා ඔවුන්ව අල්ලාහ් රඳවා තැබුවේය. නැවතී සිටින්නවුන් සමග නුඹලාද නැවතී සිටිනුයි ඔවුන්ට පවසනු ලැබුණි. ඔවුන් නුඹලා සමග පිටත් වූයේ නම් ඔවුන් නුඹලාට පීඩාවට වඩා වැඩි දෙයක් කරන්නේ නැත. ආරවුල් ඇති කිරීමේ අදහසින් ඔවුන් නුඹලා අතර අසමගියද ඇති කරවති. තවද නුඹලා අතර ඔවුන්ට ඊටා මැනවින් සවන් දෙන අය තවමත් සිටිති. අල්ලාහ් වැරදි කරන්නවුන් ගැන ඊටා හොඳින් දන්නේය. لقد ابتغوا الفتنة من قبل وقلبوا لك الأمور حتى جاء الحق وظهر أمر الله وهم كارهون ومنهم من يقول ائذن لي ولا تفتني ألا في الفتنة سقطوا وإن جهنم لمحيطة بالكافرين إن تصبك حسنة تسؤهم وإن تصبك مصيبة يقولوا قد أخذنا أمرنا من قبل ويتولوا وهم فرحون قل لن يصيبنا إلا ما كتب الله لنا هو مولانا وعلى الله فليتوكل المؤمنون ميت پرد اوه آراول اتكريمت تتكله තවද ඔවුහු වරින් වර නුඹට කරුණු විකෘති කර දැක් වූහ. ඔවුන් අකමැති වූද සත්‍ය පැමිණියේය. තවද අල්ලාහ්ගේ අරමුණද ප්‍රත්‍යක්ෂ විය. මට යුද්ධයට සහභාගී නොවි රැඳී සිටීමට අවසර දෙන්න. මා අවුල් නොකරන්නේ කියන්නේ ඔවුන් අතර සිටි. මෙවැන්නෝ දැනටමත් ආරවුල් වලට වැටි සිටිති. සැබවින්ම නිරය ප්‍රතික්ෂේප කරන්නන් වට කරන්නක් බව දැනගනිමු. නුඹට යහපතක් සිදුවහොත් එය ඔවුන්ව ශෝකයට පත් කරයි. නුඹට විපතක් සිදුවහොත් අප අපගේ කටයුතු හරියට කරගෙන යන්නට පෙර සිටම පියවර ගත්තෙමුයි කියමින් ඔවුහු සතුටින් පිටුපා යති. අල්ලාහ් අපට නියම කර තිබෙන දෑ හැර අපට කිසිවක් සිදු නොවේ. ඔහු අල්ලාහ් අපගේ බාරකරුවේ. විශ්වාසවන්තයින් අල්ලාහ් වෙතම සියලු කටයුතු බාර කළ යුතුය යයි නබි මුහම්මද් පවසව. قل هل تربصون بنا إلا إحدى الحسنيين ونحن نتربص بكم أن يصيبكم الله بعذاب من عنده أو بأيدينا فتربصوا إنا معكم متربصون قل أنفقوا طوعا أو كرها لن يتقبل منكم إنكم كنتم قوما فاسقين وَمَا مَنَعَهُمْ أَن تُقْبَلَ مِنْهُمْ نَفَقَاتُهُمْ إِلَّا أَنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَبِرَسُولِهِ وَلَا يَأْتُونَ الصَّلَاةَ إِلَّا وَهُمْ كُسَالَى وَلَا يُنْفِقُونَ إِلَّا وَهُمْ كَارِهُونَ හොඳම දේවල් දෙකෙන් එකක් හැර අන් කිසිවක් අපට ලැබිය හැකියයි නුඹලා බලාපොරොත්තු වන්නේද? ඔහුගේ සන්නිධානයෙන් හෝ අපගේ අතින් අල්ලාහ් නුඹලාට දඩුවමක් සිදු කරතැයි අපිද බලාපොරොත්තු වෙමු. එහෙයින් නුඹලා බලාපොරොත්තු වව්. සැබවින්ම අපිද නුඹලා සමග බලාපොරොත්තු වන්නෝ වෙමුයි නබි මුහම්මද් පවසව. නුඹලා නුඹලාගේ ධනය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ වියදම් කරව. නමුත් නුඹලාගෙන් එය බාරගනු නොලබන්නේමය. සැබවින්ම නුඹලා දුෂ්ට ජනතාවක්ව සිටිතැයි නබි මුහම්මද් පවසව. අල්ලාහ ඔහුගේ රසූල්වරයා ගැන ඔවුන් ප්‍රතික්ෂේප කිරීමද, ඔවුන් අලසකමින් මිස සලාත් ඉටු කිරීමට නොපෙමිනීමද, තවද ඔවුන් අකමැත්තෙන් මිස අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමද මිස ඔවුන්ගේ අයමුදල් ඔවුන්ගෙන් පිළිගැනීමට බාධා නොකළේය. ෆලා තුඅජිබක අම්වාලුහුම් වලා අවුලාදුහුම් ඉන්නමා යුරීදුල්ලාහු ලියුඅද්දිබහුම් බිහා ෆිල් හයාතිද් දුන්යා වතස්හක අන්ෆුසුහුම් وتزهق أنفسهم وهم كافرون ويحلفون بالله إنهم لمنكم وما هم منكم ولكنهم قوم يفرقون لو يجدون ملجأ أو مغارات أو مدخلا لولوا إليه وهم يجمحون ومنهم من يلمزك في الصدقات فإن أعطوا منها رضوا وإن لم يعطوا منها إذا هم يسخطون ولو أنهم رضوا ما آتاهم الله ورسوله وقالوا حسبنا الله سيؤتينا الله من فضله ورسوله එනිසා ඔවුන්ගේ වස්තුන්ද නැතහොත් ඔවුන්ගේ දරුවන්ද නුඹව මවිතයට පත් නොකරත්වා සැබවින්ම ලෞකික ජීවිතයේදී එමගින් ඔවුනට දඩුවම් කිරීමත් ප්‍රතික්ෂේප තත්වයෙන් ඔවුන්ගේ දිවිතොර වීමත්ය අල්ලා අදහස් කරන්නේ. සැබවින්ම ඔවුහු නුබලා අතුරින් වූ අයයි අල්ලාගේ නාමයෙන් දිවුරති. නමුත් ඔවුහු නුබලාගෙන් වූ අය නොවෙති. එනමුත් ඔවුහු නුබලාට බියගුළු ජනතාවකි. සරණ දෙන ස්ථානයක් හෝ ගුහාවක් හෝ සැඟවීමට හැකි ස්ථානයක් හෝ ඔවුනට ලැබුණහොත් ඔවුන් ඉතා වේගයෙන් ඒ වෙත දිව යනු ඇත. තවද නබි මුහම්මද් ඔවුන්ගෙන් සමහරෙක් සදකාවන් එනම් සකාත් එක් රැස් කර බෙදා දීම සම්බන්ධයෙන් නුඹට අපවාද කියන්නෝය. ඔවුනට එමගින් එනම් සදකාව මගින් යමක් දෙනු ලැබුවහොත් ඔවුහු තෘප්තිමත් වෙති. එමගින් ඔවුනට කිසිවක් නොදෙනු ලැබුවහොත් එවිට ඔවුහු උරණ වෙති. අල්ලාහ් සහ ඔහුගේ දූතයා ඔවුනට ලබා දුන් දෑ කෙරෙහි ඔවුන් තෘප්තිමත් වී අල්ලාහ් අපට ප්‍රමාණවත්ය. අල්ලාහ් තම දායාදයන්ගෙන් අපට තව තවත් ලබා දෙයි. ඔහුගේ දූතයාද ලබා දෙයි. සැබවින්ම අපි අල්ලාහ් වෙතම හැරෙන්නෙමු යනුවෙන් කීවානම් ඉතා හොඳය. إنما الصدقات للفقراء والمساكين والعاملين عليها والمؤلفة قلوبهم وفي الرقاب والغارمين وفي سبيل الله وابن السبيل فريضة من الله والله عليم حكيم ومنهم الذين يؤذون النبي ويقولون هو أذن قل أذن خير لكم يؤمن بالله ويؤمن للمؤمنين ورحمة للذين آمنوا منكم والذين يؤذون رسول الله لهم عذاب أليم سبب ما إكتو كرن الصدقات نهد සකාත් අසරණයන්ටත් දිලින්දන්ටත් ඒවා එනම් සකාත් එකතු කිරීමට හා බෙදා දීම සඳහා පත්කර ඇති සේවකයින්ටත් ඔවුන්ගේ සිත් සත්‍ය කරා එකඟ කරගනු ලබන අයටත් වහලුන් මුදවා ගැනීම සඳහා වන්දි ගෙවීමටත් ණයකරුවන්ට උපකාර කිරීමටත් අල්ලාහ්ගේ මාර්ගයේ වෙනුවෙන් සහ මගීන් සඳහා ආගන්තුක සත්කාර කිරීමටත් පමණක් අයත් වේ. මේ අල්ලාහ්ගේ නිර්ණය වූ අනිවාර්ය යුතුකමකි. සැබවින්ම අල්ලාහ් සර්වඥානීය සර්වප්‍රඥය. නබිවරයාට අපහාස කරමින් ඔහු හැම කෙනෙකුටම සවන් දෙන කන් ඇත්තෙකු කියන සමහරෙක් ඔවුන් අතර සිටිති. ඔවුන්ට මෙසේ කියාව්. ඔහු එසේ සවන් දෙන්නේ නුඹලාගේ යහපත් දෙයටයි. ඔහු අල්ලාහ් විශ්වාස කරන අතර විශ්වාසවන්තයින්ටද ඔහු විශ්වාසය. මේ නිසා නුඹලා අතරෙහි සිටින විශ්වාසවන්තයින්ට ඔහු ආශිර්වාදයකි. අල්ලාහ්ගේ ධර්ම දූතයාට අපහාස කරන අයට ඔවුන්ට වේදනා සහගත දඩුවම් ලැබේ. يحلفون بالله لكم ليرضوكم والله ورسوله أحق أن يرضوه إن كانوا مؤمنين ألم يعلموا أنه من يحادد الله ورسوله فأن له نار جهنم خالدا فيها ذلك الخزي العظيم يحذر المنافقون أن تنزل عليهم سورة تنبئهم بما في قلوبهم قل استهزئوا إن الله مخرج ما تحذرون ولئن سألتهم ليقولن إنما كنا نخوض ونلعب قل أبالله وآياته ورسوله كنتم تستهزئون لا تعتذروا قد كفرتم بعد إيمانكم إن نعفو عن طائفة طَائِفَةٍ مِّنكُمْ نُعَذِّبْ طَائِفَةً بِأَنَّهُمْ كَانُوا مُجْرِمِينَ ඔවුන් නුඹලා සතුටු කිරීම පිණිස නුඹලා හමුවේ අල්ලාහගේ නමින් දිවුරා සිටිති. ඇත්තෙන්ම ඔවුන් සැබෑ දෙව්වැති විශ්වාසවන්තයින් නම් ඔවුන් විසින් අල්ලාහ සහ ඔහුගේ රසූල්වරයා සතුටු කරනු ලැබීම වඩාත් සුදුසුයි. අල්ලාහ සහ ඔහුගේ රසූල්වරයාට විරුද්ධ වන කෙනෙකුට සැබවින්ම අයත් වන්නේ අපාගින්නයි. ඔහු එහි සදාකල් වාසය කළ යුතුයි. මෙය මහා අපකීර්තියක් යැයි ඔවුහු නොදනිද්ද? තම සිත් තුළ ඇති දේ කුමක්දැයි මුස්ලිම් වරුන්ට හෙළි කරමින් පරිච්ඡේදයක් පහළ කෙරේදැයි කුහකයින් බිය වෙති. සමච්චල් කරන නුඹලා බියවන දේ නිසැකයෙන්ම අල්ලාහ හෙළි කරනු ඇතැයි නබි මුහම්මද් පවසව. නුඹලා කතා කරන්නේ කුමක්දැයි නබි මුහම්මද් නුඹ ඔවුන්ගෙන් ප්‍රශ්න කළා නම් අප නිකම් විහිළු තහළු කරමින් ප්‍රීති වෙනවායි ඔවුන් සැබවින්ම කියනු ඇත. නුඹලා අල්ලාහ්ද ඔහුගේ වදන්ද ඔහුගේ ධර්ම දූතවරයාද සමච්චලයට ලක් කරමින් සිටිතියයි නබි මුහම්මද් පවසව. දැන් නිදහසට කරුණු නොකියව්. නුඹලා විශ්වාස කිරීමෙන් පසුව සැබවින්ම නුඹලා එය ප්‍රතික්ෂේප කළාහුය. නුඹලාගෙන් සමහරෙකුට අපි සමාව දුන්නත් නුඹලා තුළින් තවත් සමහරෙකුට අපි දඩුවම් පමුණුවමු. මන්ද ඔවුන් වරදකරුවන් වන බැවිනි. المنافقون والمنافقات بعضهم من بعض يأمرون بالمنكر وينهون عن المعروف ويقبضون أيديهم نسوا الله فنسيهم إن المنافقين هم الفاسقون وعد الله المنافقين والمنافقات والكفار نار جهنم خالدين فيها هي حسبهم ولعنهم الله ولهم عذاب مقيم كالذين من قبلكم كانوا أشد منكم قوة وأكثر أموالا وأولادا فاستمتعوا بخلاقهم فاستمتعتم بخلاقكم كما استمتع الذين من قبلكم بخلاقهم وخضتم كالذي خاضوا أولئك حبطت أعمالهم في الدنيا والآخرة وأولئك هم الخاسرون කුහකයින් ඌ පුරුෂයින් හා කුහකයින් ඌ ස්ත්‍රීන් ඔව්හු එකිනෙකාගෙන්ය. ඔව්හු අයහපත පනවති, යහපත තහනම් කරති. යහපත් දේ කිරීමෙන් ඔවුන්ගේ අත් මිටි මොලවති. ඔව්හු අල්ලාහ් අමතක කළහ. එනිසා අල්ලාහ්ද ඔවුන් අමතක කළේය. සැබවින්ම කුහකයෝ වන ඔව්හුමය පෞකාරයෝ. කුහක පුරුෂයින්ට හා කුහක ස්ත්‍රීන්ටද කාෆිරවරුන් එනම් ප්‍රතික්ෂේප කරන්නන්ටද අල්ලාහ් අපාගින්න හිමි කර දීමට පොරොන්දු වී ඇත. ඔව්හු සදහටම එහි වාසය කරති. එය ඔවුන්ටම සුදුසු තැනයි. අල්ලාහ් ඔවුන්ට ශාප කළේය. ඔවුන්ට සදාකාලික පීඩාව ඇත. නුඹලාට පෙර ගිය අය ලෙසින්ම නුඹලාද හැසිරෙති. ඔවුන් බලතලයෙන් ඔවුන් නුඹලාට වැඩි විය. තවද ධනයෙන්ද දරුවන්ගෙන්ද නුඹලාට වඩා වැඩි විය. ඔව්හු මෙලොව තමන්ගේ කොටසින් භුක්ති විඳාහ. නුඹලාට පෙර සිටි අය ඔවුන්ගේ කොටසින් භුක්ති විඳි ලෙස නුඹලාද නුඹලාගේ කොටසින් භුක්ති විඳාහ. ඔවුන් පැවැත් වූ සාකච්ඡාවල ඔවුන් ගැඹුරට ගිය අන්දමින්ම නුඹලාද ගැඹුරට ගොස් සිටිති. ඒවායේ ප්‍රතිවිපාක වශයෙන් ඔවුන් කළ සෑම ක්‍රියාවක්ම මෙලොව මෙන්ම පරලොවද නිෂ්ඵල විය. නිරනුමානව පරාජිතයෝ මොවුහුමය. أَلَمْ يَأْتِهِمْ نَبَأُ الَّذِينَ مِنْ قَبْلِهِمْ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَقَوْمِ إِبْرَاهِيمَ وَأَصْحَابِ مَدْيَنَ وَالْمُؤْتَفِكَاتِ أَتَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَكِنْ كَانُوا أَنفُسَهُمْ يَظْلِمُونَ وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ يأمرون بالمعروف وينهون عن المنكر ويقيمون الصلاة ويؤتون الزكاة ويطيعون الله ورسوله أولئك سيرحمهم الله إن الله عزيز حكيم وعد الله المؤمنين والمؤمنات جنات تجري من تحتها الأنهار خالدين فيها ومساكن طيبة في جنات عدن ورضوان من الله أكبر ذلك هو الفوز العظيم ඔවුනට පෙර ගියා වූ නූහ් ආද් සහ සමුද් ගෝත්‍ර ඉබ්‍රාහීම්ගේ ජනයා මදියන්ගේ ජනයා සහ විනාශයට පත් වූ නගරවල ජනයා පිළිබඳ කතාන්තරය ඔවුනට අසන්නට ලැබී නැතිද ඔවුන්ගේ ධර්ම දූතවරු පැහැදිලි සංඥා ඇතිව ඔවුන් අතරට පැමිණියහ එසේනම් ඔවුනට වැරදි කළේ අල්ලාහ් නොවේ. ඔවුන්ම ඔවුන්ට වැරදි කරගත්හ. විශ්වාස කරන පුරුෂයෝද විශ්වාස කරන ස්ත්‍රීහුද ඔවුන්ගෙන් ඇතමෙක් ඇතමෙකුට ආරක්ෂකයෝය. ඔවුහු හොඳ දෑ අනවති, නරක දෑයින් වළක්වති. සලාත ඊට කරති. සකාත් දෙති. අල්ලාහටද ඔහුගේ රසූල්වරයාටද කීකරු වෙති. සැබවින්ම අල්ලාහ් ඔවුන්ට අනුග්‍රහය දක්වනු ඇත. අල්ලා සර්ව බල සම්පන්නය සර්වඥානීය විශ්වාසවන්ත පුරුෂයින්ටද විශ්වාසවන්ත ස්ත්‍රීන්ටද ගලා බස්නා දිය ඇලි එහි යටින් පිහිටි ජන්නාවන් එනම් ස්වර්ගයන් දීමට අල්ලා පොරොන්දු වී ඇත ඔවුහු එහි සදාකල් වාසය කරති අදන් යන ජන්නාවන්හි පිරිසුදු වාසස්ථානයන්ද අල්ලා පොරොන්දු වී ඇත එසේම සියල්ලටම වඩා ඔවුන් අල්ලාහ්ගේ ප්‍රසාදය භුක්ති විඳිනු ඇත විශිෂ්ටතම ජයග්‍රහණය ඒවේ යා අයියුහන් නබියු ජාහිදිල් කුෆාර වල් මුනාෆිකීන වග්ලුබ් අලයිහිම් වමාවාහුම් ජහන්නම් වබිසල් මසීර් යහ්ලිෆූන බිල්ලාහි මා ඛාලූ ولقد قالوا كلمة الكفر وكفروا بعد إسلامهم وهموا بما لم ينالوا وما نقموا إلا أن أغناهم الله ورسوله من فضله فإن يتوبوا يك خيرا لهم وَإِن يَتَوَلَّوْا يُعَذِّبْهُمُ اللَّهُ عَذَابًا أَلِيمًا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمَا لَهُمْ فِي الْأَرْضِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ نبي محمد ප්‍රතික්ෂේප කරන්නන්ට සහ ප්‍රතිරූපකයින්ට විරුද්ධව තදින්ම සටන් කරව. ඔවුන් පිළිබඳව දැඩිව අවසානයේ ඔවුන්ගේ නිවහන අපාය වේ. එය සියලු වාසස්ථානවලින් නරකම වාසස්ථානයයි. ප්‍රතික්ෂේප භාවය පිළිබඳව නොකීවේ යයි ඔවුහු අල්ලාහ්ගේ නමින් දිවුරති. සත්‍ය වශයෙන්ම ඔවුහු ප්‍රතික්ෂේප වදන් දෙදුහ. තවද ඔවුහු ඉස්ලාම් වන බව ප්‍රකාශ කිරීමෙන් පසුව කුෆර් එනම් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූහ. තවද ඔවුනට ඉටු කරගත නොහැකි කාර්යයන් සඳහා ඔවුහු උත්සාහ කළහ. අල්ලා සහ ඔහුගේ ධර්ම දූතවරයා ඔහුගේ දායාද මගින් ඔවුන් පොහොසත් කිරීම හැර මුස්ලිම් වරුන් සමග කුපිත වීමට ඔවුන්ට හේතුවක් නැත. ඔවුන් දැන්වත් තමන්ගේ නොහික්මුණුකම ගැන පසුතැවෙන්නේ නම් එය ඔවුන්ට ඔවුන්ගේ ආත්මයන් සඳහා යහපත් වේ. නමුත් ඔවුන් පිටුපා යන්නේ නම් අල්ලා ඔවුන්ට මෙලවදීමෙන්ම පරලොවදීද වේදනාත්මක අන්දමින් දඩුවම් පමුණුවයි. තවද ඔවුන්ට ආරක්ෂකයෝද ආධාරකරුවෝද මිහි පිට නොවෙති. وَمِنْهُمْ مَنْ عَاهَدَ اللَّهَ لَئِنْ آتَانَا مِنْ فَضْلِهِ لَنَصَّدَّقَنَّ وَلَنَكُونَنَّ مِنَ الصَّالِحِينَ فَلَمَّا آتَاهُمْ مِنْ فَضْلِهِ بَخِلُوا بِهِ وَتَوَلَّوْا وَهُمْ مُعْرِضُونَ فأعقبهم نفاقا في قلوبهم إلى يوم يلقونه بما أخلفوا الله ما وعدوه وبما كانوا يكذبون ألم يعلموا أن الله يعلم سرهم ونجواهم وأن الله علام الغيوب الذين يلمزون المتطوعين من المؤمنين في الصدقات والذين لا يجدون إلا جهدهم فيسخرون منهم سخر الله منهم ولهم عذاب أليم الله අපට ඔහුගේ තිලිනයින් දෙන්නේ නම් සැබවින්ම අපි පිනට දෙන්නෙමු. තවද අපි දැහැමි වූවන් අතුරින් වන්නෙමුයි. ඔවුන් අතුරින් ඇතමෙක් අල්ලා සමග ගිවිසුම ඇති කරගෙන සිටිති. එහෙත් අල්ලා තම තිලිනයින් ඔවුන්ට දුන් විට ඔවුහු එයින් මසුරු බවට පත් වූහ. තවද ගිවිසුම නොසලකා පිටුපෑහ. අල්ලා සමග ඔවුන් ඇති කරගත් ගිවිසුම ඔවුන් කඩ කිරීම නිසාද, ඔවුන් බොරු කී නිසාද, ඔවුන් ඔහු හමු විය යුතු දිනය දක්වාම ප්‍රතිරූපක බව ඔවුන්ගේ හදවත් තුළ මුල් බැසීමට ඔහු ඉඩහැරියේය. ඔවුන්ගේ රහස් මෙන්ම ඔවුන්ගේ රහස් සාකච්ඡා ගැනද සැබවින්ම අල්ලා දන්නා බවත්, ගුප්ත වූ දේ අල්ලා සැබවින්ම දැන සිටින බවත් ඔවුහු නොදනිද්ද? විශ්වාසවන්තයින් අතුරින් සතුටින් සහ සිය කැමැත්තෙන් මුදල් කැප කරන්නන්ගේ ධනය ගැන ඔවුහු දොස් පවරති. තවද ඔවුන්ගේ දැඩි වෙහෙස මහන්සියෙන් උපයාගත්දේ මිස අල්ලාහ්ගේ මාර්ගයේ දීමට කිසිවක් නැති අය ගැනද ඔවුහු ගැරහුම් කරති. ගැරහුම් කරන ඔවුනට අල්ලාහ්ද ගැරහුම් කරයි. තවද ඔවුනට මහත් පීඩාකාරී වේදනා ඇත. استغفر لهم أو لا تستغفر لهم إن تستغفر لهم 70 مرة فلن يغفر الله لهم ذلك بأنهم كفروا بالله ورسوله والله لا يهدي القوم الفاسقين فرح المخلفون بمقعدهم خلاف رسول الله وكرهوا أن يجاهدوا بأموالهم وأنفسهم في سبيل الله وقالوا لا تنفروا في الحرب قُلْ نَارُ جَهَنَّمَ أَشَدُّ حَرًّا لَوْ كَانُوا يَفْقَهُونَ فَلْيَضْحَكُوا قَلِيلًا وَلْيَبْكُوا كَثِيرًا جَزَاءً بِمَا كَانُوا يَكْسِبُونَ نبي محمد නුඹ ඔවුන් වෙනුවෙන් සමාව අයද සිටියත් ඔවුන් වෙනුවෙන් නුඹ සමාව අයද නොසිටියත් එක හා සමානය. මන්ද ඔවුන් වෙනුවෙන් නුඹ හැත්තෑ වාරයක් සමාව ඈද සිටියත් අල්ලාහ් කිසි විටකත් ඔවුන්ට සමාව නොදෙයි. මෙය මෙසේ සිදුවන්නේ සැබවින්ම ඔවුන් අල්ලාහ්ද ඔහුගේ ධර්ම දූතවරයාද ප්‍රතික්ෂේප කරන බැවිනි. අල්ලාහ් වැරදි කරන්නන්ට යහමඟ නොපෙන්වයි. අල්ලාහ්ගේ ධර්ම දූතවරයා ජිහාදයට ගිය පසු තම නිවසේහි රැඳී සිටීමට අවසර ලත් අය තමන්ගේ නිවෙස්වල සිටීම ගැන ප්‍රීතියටපත් වූහ. තවද ඔවුහු තමන්ගේ වස්තුව හා ජීවිතය කැප කරමින් අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද්හි යෙදීමට අකමැති වූහ. තවද මේ ග්‍රීෂ්මයේ ඉදිරියට නොයන්නයි ජනයාට ඔවුහු කීහ. අපාගින්න මීට වඩා බෙහෙවින් උණුසුම් යයි නබි මුහම්මද් ඔවුනට කියා. ඔවුන් එය තේරුම් ගන්නේ නම් මැනවි. ඔවුහු මදක් සිනාසෙත්වා. තවද ඔවුහු උපයමින් සිටි දෑ ගැන වැඩියෙන් වැළපෙත්වා. فَإِنْ رَجَعَكَ اللَّهُ إِلَىٰ طَائِفَةٍ مِّنْهُمْ فَاسْتَأْذَنُوكَ لِلْخُرُوجِ فَقُل لَّن تَخْرُجُوا مَعِيَ أَبَدًا وَلَن تُقَاتِلُوا مَعِيَ عَدُوًّا إِنَّكُمْ رَضِيتُم بِالْقُعُودِ أَوَّلَ مَرَّةٍ فَاقْعُدُوا مَعَ الْخَالِفِينَ وَلَا تُصَلِّ عَلَى أَحَدٍ مِّنْهُمْ مَاتَ أَبَدًا وَلَا تَقُمْ عَلَى قَبْرِهِ إِنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَرَسُولِهِ وَمَاتُوا وَهُمْ فَاسِقُونَ وَلَا تُعْجِبْكَ أَمْوَالُهُمْ وَأَوْلَادُهُمْ إنما يريد الله أن يعذبهم بها في الدنيا وتزهق أنفسهم وهم كافرون من ඉදිරියට අල්ලාහ් ඔවුන් අතුරින් කිසිවෙකු නුඹ වෙත ගෙන එන විට ජිහාද් එනම් ඉස්ලාමීය යුද්ධය සඳහා පෙරමුණට යාමට අවසර ඉල්ලා සිටියහොත් ජිහාද් කිරීමට නුඹලා මා සමග කිසි විටක ඉදිරියට නොයා යුතුයි. තවද කිසි විටක මා හා එක්ව කිසිම සතුරෙකුට විරුද්ධව යුද්ධ නොකළ යුතුයි. සැබවින්ම නුඹලා මුල් වාරයේදී මා සමග නොගොස් නැවතී සිටීමට කැමති වූහ. එනිසා නුඹලා නැවතී සිටින අය සමග දැන් නිවසේ නැවතී සිටිනුයි නබි මුහම්මද් ඔවුන්ට පවසව. ඔවුන් අතුරින් මිය ගිය කෙනෙකුට නුඹ කිසිම දාක ජනාසා සලාතේ ඉටු නොකරනු. තවද ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීමට නුඹ ඔහුගේ මිනිවල අසල නොසිටිනු. සැබවින්ම ඔහු අල්ලාහ්ද ඔහුගේ රසූල්වරයාද ප්‍රතික්ෂේප කළහ. තවද අල්ලාහ්ට විරුද්ධව කැරලි ගසන්නවුන් ලෙසින් ඔහු මිය ගියහ. وَإِذَا أُنْزِلَتْ سُورَةٌ أَنْ آمِنُوا بِاللَّهِ وَجَاهِدُوا مَعَ رَسُولِهِ اسْتَأْذَنَكَ أُولُو الطَّوْلِ مِنْهُمْ وَقَالُوا ذَرْنَا نَكُن مَعَ الْقَاعِدِينَ رَضُوا بِأَنْ يَكُونُوا مَعَ الْخَوَالِفِ وَطُبِعَ عَلَى قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ لَكِنِ الرَّسُولُ وَالَّذِينَ آمَنُوا مَعَهُ جَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ وَأُولَئِكَ لَهُمُ الْخَيْرَاتُ وَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ أَعَدَّ اللَّهُ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ ඔවුන්ගේ ධන සම්පත්ද ඔවුන්ගේ දරු සම්පත්ද නුඹ විශ්මයට පත් නොකරත්වා. එමගින් මෙලොවදී ඔවුන්ට දඩුවම් කිරීමටද ඔවුන් ප්‍රතික්ෂේප භාවයේ සිටියදීම ඔවුන්ගේ ආත්මය චුත කිරීමටද අල්ලාහ් අපේක්ෂා කරයි. අල්ලාහ් ගැන ඊමාන් එනම් විශ්වාසය තබා ඔහුගේ ධර්ම දූතවරයා සමග ජිහාද් එනම් ඉස්ලාමීය යුද්ධය සඳහා යනුයි සූරතයක් පහළ වූ විට ඔවුන් අතුරින් ධනවත් අය ජිහාදයට නොපෙමිණීම සඳහා නොමගෙන් අවසර ඉල්ලති. රැඳී සිටින අය සමග රැඳී සිටීමට අපට ඉඩ දෙන්නැයි ඔවුහු පවසති. එයට නොගොස් රැඳී සිටි අය සමග සිටීමට ඔවුහු කැමති වෙති. තවද ඔවුන්ගේ සිත්වලට මුද්‍රා තබන ලදී. මේ නිසා ඔවුහු අවබෝධ කර නොගනිති. එහෙත් ධර්ම දූතවරයා සහ ඔහු සමග විශ්වාස කළ අය තමන්ගේ වස්තුව සහ තමන්ගේ ජීවිතය කැපකර ජිහාද් නම් ඉස්ලාමීය යුද්ධයේ යෙදුණා. යහපත් දේ සියල්ල ඔවුන්ටය. සැබෑ ජයග්‍රාහකයෝ ඔවුහුමය. යටින් දිය දහරා ගලා බස්නා ජන්නාවන් එනම් ස්වර්ග උයන් ඔවුන් සඳහා අල්ලාහ් පිළියෙල කළේය. ඔවුහු එහි සදාකල් වෙසිටි. උතුම් ජයග්‍රහණය මෙයයි. وَجَاءَ الْمُعَذِّرُونَ مِنَ الْأَعْرَابِ لِيُؤْذَنَ لَهُمْ وَقَعَدَ الَّذِينَ كَذَبُوا اللَّهَ وَرَسُولَهُ سَيُصِيبُ الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابٌ أَلِيمٌ ليس على الضعفاء ولا على المرضى ولا على الذين لا يجدون ما ينفقون حرج إذا نصحوا لله ورسوله ما على المحسنين من سبيل وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ ගැමි අරාබින් අතුරින් කිහිප දෙනෙක් පැමිණ තමන්ට අවසර දෙන ලෙස ඉල්ලා නිදහසට කරුණු ඉදිරිපත් කළහ. තවද අල්ලාහ් සහ ඔහුගේ රසූල්වරයාට බොරු කී අයද නොගොස් නැවතී සිටියහ. ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළ අයට නුදුරු අනාගතයේ වේදනාත්මක දඩුවම ලැබෙනු ඇත. ඔවුන් අල්ලාට සහ ඔහුගේ ධර්මදූතවරයාට සැබවින්ම බැතිමත් නම් දුබලයින්ට රෝගීන්ට සහ ඉස්ලාමීය යුද්ධයට ආධාර කිරීමට අවශ්‍ය දෑ නැති අය නොගොස් නැවතී සිටියාට හානියක් නැත. එවැනි පරෝපකාරී අයට එරෙහිව චෝදනා කිරීමේ හේතුවක් නැත. අල්ලා ක්ෂමාශීලී හා අසීමිත කරුණාන්විතය. ولا على الذين إذا ما أتوك لتحملهم قلت لا أجد ما أحملكم عليه تولوا وأعينهم تفيض من الدمع حزناً ألا يجدوا ما ينفقون إنما السبيل على الذين يستأذنونك وهم أغنياء رضوا بأن يكونوا مع الخوالف وطبع الله على قلوبهم فَهُمْ لَا يَعْلَمُونَ එසේම නුඹ වෙත පැමිණ තමන්ට ආරෝහක ඔටුවන් සපයා දෙන ලෙස ඉල්ලා සිටි විට නුඹලාට ආරෝහක ඔටුවන් සපයා දීමට මට නොහැකි නුඹ කියු විට ජිහාදය සඳහා පෙරමුණට යාමට තමන්ට වත්කමක් නැති නිසා ඔව්හු දුක්බර වෙමින් ඔවුන්ගේ නෙතින් කඳුළු පිරී ඉතිරි යමින් ආපසු ගිය අය ගැනද විවේචනය කිරීමට හේතුවක් නැත. ඔවුන් ධනවත්ව සිටියදීත් ජිහාදයෙන් නිදහස් කරන ලෙස නුඹගෙන් ඉල්ලා සිටි අයගේ පැවැත්ම සැබවින්ම පිළිකුල් සහගතය. ඔවුහු ජිහාදයට නොගොස් නැවතී සිටි අය සමග සිටීමට තෝරාගත්හ. තවද ඔවුන්ගේ හදවත් තුළ අල්ලාහ් මුද්‍රාවක් තබා ඇත. මේ නිසා අල්ලාහ්ගේ අධිකරණයේදී ඔවුන්ට ලැබෙන විපාක ගැන ඔවුහු කිසිවක් නොදනිති. يعتذرون إليكم إذا رجعتم إليهم قل لا تعتذروا لن نؤمن لكم قد نبأنا الله من أخباركم وسيرى الله عملكم ورسوله ثم تردون إلى عالم الغيب والشهادة فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ سَيَحْلِفُونَ بِاللَّهِ لَكُمْ إِذَا انْقَلَبْتُمْ إِلَيْهِمْ لِتُعْرِضُوا عَنْهُمْ فَأَعْرِضُوا عَنْهُمْ إِنَّهُمْ رِجْسٌ وَمَأْوَاهُمْ جَهَنَّمْ جَزَاءً بِمَا كَانُوا يَكْسِبُونَ නුබලා නබිතුමා සහ පිරිස පෙරලා ඔවුන් වෙත ගිය විට නොයෙකුත් අන්දමේ නිදහසට කරුණ දක්වමින් ඔවුන් නුබලාගෙන් සමාව ඉල්ලා සිටිනු ඇත. නුබලා සමාවට කරුණ ඉදිරිපත් නොකරව. අපි නුබලා කිසිවෙකු විශ්වාස නොකරමු. නුබලාගේ තත්වය ගැන සැබවින්ම අල්ලා අපට දැනුම් දී ඇත. තවද අල්ලා සහ ඔහුගේ ධර්ම දූතවරයා නුබලාගේ ක්‍රියාවන් ගැන පරීක්ෂාවෙන් බලා සිටිනු ඇත. පසුව පැහැදිලි හා গুপ্ত සියල්ල දන්නා ඔහු වෙත නුබලා ආපසුගෙන එනු ලැබේ. නුබලා කරමින් සිටි සියල්ල ඔහු එවිට නුබලාට දන්වනු ඇතැයි නබි මුහම්මද් පවසව. නුබලා ඔවුන් වෙත ආපසු යන විට නුබලා ඔවුන් අතහැර දමනු සඳහා ඔව්හු අල්ලාහ්ගේ නාමයෙන් නුබලාට දිවුරුම් දෙති. එනිසා ඔවුන් අතහැර දමව. සැබවින්ම ඔව්හු පිළිකුල්ය. තවද ඔවුන් උපයාගත් දෑට පල විපාක වශයෙන් ඔවුන්ගේ නවාතන ජහන්නම් නම් නිරේ වේ. යහ්ලිෆූන ලකුම් ලිතර්දව් අන්හුම් فإن ترضوا عنهم فإن الله لا يرضى عن القوم الفاسقين الأعراب أشد كفرا ونفاقا وأجدر ألا يعلموا حدود ما أنزل الله على رسوله වල්ලාහු අලීමුන් හකීම්. නුබලා සෑහීමට පත්කිරීම පිණිස ඔවුහු දිවුරති. නුබලා ඔවුන්ගේ නිදහසට කරුණු පිළිගත් නමුත් සැබවින්ම අල්ලා වැරදි කරන කැරලිකාර ජනයා ගැන ප්‍රසාදයට පත් නොවනු ඇත. ගැමි අරාබිවරු ප්‍රතික්ෂේප බවින් සහ කුහක බවින් ඉතාමත් මුරණ්ඩු වෙති. අල්ලා තම ධර්ම දූතවරයා වෙත පහළ කර ඇති දෑහි නීති රීති නොදැන සිටීමට ඔවුහු බෙහෙවින් භාජනය වෙති. අල්ලා සර්වඥානීය සර්ව ප්‍රඥාවන්තය. وَمِنَ الْأَعْرَابِ مَن يَتَّخِذُ مَا يُنْفِقُ مَغْرَمًا وَيَتَرَبَّصُ بِكُمُ الدَّوَائِرَ عَلَيْهِمْ دَائِرَةُ السَّوْءِ والله سميع عليم ومن الأعراب من يؤمن بالله واليوم الآخر ويتخذ ما ينفق قربات عند الله وصلوات الرسول ألا إنها قربة لهم سيدخلهم الله في رحمته إن الله غفور رحيم. අල්ලාහ්ගේ මාර්ගයේ තමන් වැය කරන දෑ දඩුවමක් ලෙස සලකන හා නුඹලාට එරෙහිව නැගී සිටීමට නුඹලා ඔවුන් වෙත පනවන බලය පෙරලා දැමිය හැකි පරිදි අවස්ථාවක් බලාපොරොත්තුවෙන් සිටින අය වදවිවරුන් නම් ගැමි අරාබිවරුන් අතර සිටිති. දුෂ්ට චක්‍රයන් ඔවුන් වට කරගනිත්වා. අල්ලාහ් සියලු දේට සවන් දෙයි, සියල්ල දනි. එහෙත් මෙම ගැමි අරාබිවරුන් අතර අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස කරන්නා වූද ඔවුන් වියදම් කරන දෑ අල්ලාහ්ට වඩාත් සමීප වීම සඳහාද, රසූල්වරයාගේ ආශිර්වාදය ලැබීම සඳහාද එක් උපාය මාර්ගයක් බව පිළිගන්නා පිරිසක්ද සිටිති. සැබවින්ම මෙය ඔවුන් එනම් අල්ලාහ්ට වඩාත් සමීප කරවන උපාය මාර්ගයකි. අල්ලාහ් තම ආශිර්වාදයට ඔවුන් ඇතුළත් කරනු ඇත. සැබවින්ම අල්ලාහ් ක්ෂමාශීලී හා අසීමිත කරුණාන්විත වේ. والسابقون الأولون من المهاجرين والأنصار والذين اتبعوهم بإحسان رضي الله عنهم ورضوا عنه وأعد لهم جنات تجري تحتها الأنهار خالدين فيها أبدا ذلك الفوز العظيم وممن حولكم من الأعراب منافقون ومن أهل المدينة مردوا على النفاق لا تعلمهم نحن نعلمهم سنعذبهم مرتين ثم يردون إلى عذاب عظيم දේශ තරණය කළ අය සහ අන්සාර වරුන් එනම් ඔවුන්ට උදව් කළවුන් අතුරින් මුලින්ම ප්‍රතිචාර දැක්වූ අය ගැනද සිල්වත් කමින් ඔවුන් පිළිපැදි අය ගැනද අල්ලාහ් ප්‍රසාදයට පත් විය. ඔවුහුද අල්ලාහ් ගැන සතුටට පත් වූහ. යටින් දිය දහරා ගලා බස්නා ස්වර්ගයන් ඔහු ඔවුන්ට පිළියෙල කර ඇත. ඔවුහු එහි සදාකල් වේ සිටි. ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණය මෙයයි. නුඹලා අවට සිටින ගැමි අරාබිවරුන් අතර කුහකයින්ද සිටිති. මේ අයුරින්ම මදීනා පුරවැසියන් අතරද සිටිති. ඔවුහු කුහකභාවය ගැන නිපුණු අයයි. නුඹ ඔවුන් නොදන්නාහුය. අපි ඔවුන් දනිමු. අපි ඔවුන්ට දෙගුණ කර දඩුවම් දෙන්නෙමු. ඉන් පසු ඔවුහු ඉමහත් වේදනාවට පත් කරනු ලබති. وآخرون اعترفوا بذنوبهم خلطوا عملا صالحا وآخر سيئا عسى الله أن يتوب عليهم إن الله غفور رحيم خذ من أموالهم صدقة تطهرهم وتزكيهم بها وصل عليهم إن صلاتك سكن لهم والله سميع عليم ألم يعلموا أن الله هو يقبل التوبة عن عباده ويأخذ الصدقات وأن الله هو التواب الرحيم وقل اعملوا فسيرى الله عملكم ورسوله والمؤمنون وستردون إلى عالم الغيب والشهادة فينبئكم بما كنتم تعملون وآخرون مرجون لأمر الله إما يعذبهم وإما يتوب عليهم والله عليم حكيم ඔවුන්ගේ පාප ක්‍රියාවන් ගැන පාපොච්චරණය කළද තමන්ගේ හොඳ ක්‍රියාවන් දුෂ්ට ක්‍රියාවන් සමග මුසු කළ තවත් පිරිසක්ද ගැමි අරාබිවරුන් අතර සිටිති. අල්ලාහ් ඔවුන් කෙරෙහි යොමු වී දයාව දක්වනු ඇත. සැබවින්ම අල්ලාහ් ක්ෂමාශීලී හා අසීමිත කරුණාන්විත වේ. නබි මුහම්මද් ඔවුන් පිවිතුරු කර එමගින් ඔවුන් සිල්වත් කරන දාන ඔවුන්ගේ වස්තුවලින් ගනිමු. තවද ඔවුන්ට ප්‍රාර්ථනා කරව. සැබවින්ම නුඹගේ ප්‍රාර්ථනාව ඔවුන්ට සැනසීම වේ. අල්ලා සර්ව ශ්‍රාවකය සර්වඥානීය. ඔහුගේ ගැත්තන්ගේ පශ්චාත්තාපය පිළිගන්නේ සදකා පිළිගන්නේ අල්ලාහ්ම බවත්, තවද සැබවින්ම අල්ලා ක්ෂමාශීලී හා අසීමිත කරුණාන්විත බවත් මේ ජනයා නොදනිද්ද? නුඹලා ක්‍රියා කරව. අල්ලාහ්ද ඔහුගේ ධර්ම දූතවරයාද විශ්වාසවන්තයින්ද නුඹලාගේ ක්‍රියාවන් ගැන පරීක්ෂාකාරී වනු ඇත. ඉන්පසුව නුඹලා පැහැදිලි හා গুপ্ত සියල්ල දන්නා අල්ලාහ් වෙත ආපසු ගෙන යනු ලැබේ. එවිට ඔහු නුඹලා කරමින් සිටි සියල්ල නුඹලාට පවසනු ඇතැයි නබි මුහම්මද් පවසව. අල්ලාහ්ගේ තීරණය අපේක්ෂාවෙන් සිටින වෙනත් පිරිසක්ද සිටිති. ඔහුට ඔවුන්ට දඬුවම් කළ හැකිය. නැතිනම් ඔවුන් කෙරෙහි යලි දයානුකම්පාව යොමු කළ හැකිය. අල්ලාහ් සර්වඥානීය සර්වප්‍රඥාවන්තය. والذين اتخذوا مسجدا ضرارا وكفرا وتفريقا بين المؤمنين وإرصادا لمن حارب الله ورسوله من قبل وليحلفن إن أردنا إلا الحسنى والله يشهد إنهم لكاذبون. දැහැමි දූත මෙහෙවරට හානි පැමිණවීම අල්ලාහ් නැමදීම වෙනුවට ප්‍රතික්ෂේප බව පුරුදු පුහුණු කිරීම විශ්වාසවන්තයින් අතර අසමගිය ඇති කිරීම අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දූතවරයා සමග මීට පෙරදී ගැටුම් ඇති කරගෙන සිටි තැනත්තාට රහසේ සැඟවී සිටීමේ ස්ථානයක් බවට පත් කිරීම සඳහා මස්ජිදයක් තැනූ තවත් පිරිසක් සිටිති. අපගේ අරමුණ අන් කිසිවක් නොව යහපතයි ඔවුහු දිවුරා කියති. නමුත් ඔවුන් සැබවින්ම බොරුකාරයින් බවට අල්ලා සාක්ෂි දරයි. ලා තකුම් ෆීහි අබදා لمسجد أسس على التقوى من أول يوم أحق أن تقوم فيه فيه رجال يحبون أن يتطهروا والله يحب المطهرين أفمن أسس بنيانه على تقوى من الله ورضوان خير أم من أسس بنيانه على شفا جرف هار فانهار به في نار جهنم والله لا يهدي القوم الظالمين لا يزال بنيانهم الذي بنوا ريبة في قلوبهم إلا أن تقطع قلوبهم والله عليم حكيم. نبي محمد نوب කිසි විටක සලාතේ ඉටු කිරීමට එහි නොසිටිය යුතුයි. මුල් දවස සිටම තකුවා නම් බියබැතිමත් බව මත ගොඩනගනු ලැබූ මස්ජිදය නුඹට සලාත් සඳහා එහි සිටීමට ඉතා සුදුසු තැන වේ. ආත්ම පාරිශුද්ධියෙන් සිටීමට කැමති ජනයා එහි සිටිති. ආත්ම පාරිශුද්ධව සිටීමට කැමති ජනයාට අල්ලා කැමතිය. අල්ලා පිළිබඳව තකුවා නම් බියබැතිමත් භාවයේ මතද අල්ලාගේ ප්‍රසාදය සඳහා තම මැදුරේ අත්තිවාරම දෙමූ තැනත්තාද එසේ නැතහොත් ගරා වැටෙන ඉවුරක ගැට්ට මත එය ඔහු සමග අපාගින්නට ඇද වැටෙනසේ තම මැදුරේ අත්තිවාරම දැමූ තැනත්තාද වඩා හොඳවන්නේ. අපරාධකාරී ජනයාට අල්ලාහ් නිවැරදි මඟ නොපෙන්වයි. ඔවුන් ඉදිකල මැදුර සදාකල් ඔවුන්ගේ සිත් තුළ සැක ඇති කරවයි. ඔවුන්ගේ හදවත් කැබලිවලට කැපී ගියානම් මිස සැක පහළ කරවීම නොනවති. එමෙන්ම අල්ලාහ් සර්වඥානීය සර්වප්‍රඥාවන්තය. ඉන්නල්ලාහ ෂ්තරා මිනල් මුඅ්මිනීන අන්ෆුසහුම් වඅම්වාලහුම් بأن لهم الجنة يقاتلون في سبيل الله فيقتلون ويقتلون وعدا عليه حقا في التوراة والإنجيل والقرآن ومن أوفى بعهده من الله فاستبشروا ببيعكم الذي بايعتم به وذلك هو الفوز العظيم التائبون العابدون الحامدون السائحون الراكعون الساجدون الآمرون بالمعروف والناهون عن المنكر والحافظون لحدود الله وبشر المؤمنين ما كان للنبي والذين آمنوا أن يستغفروا للمشركين ولو كانوا أولي قربى من بعد ما تبين لهم أنهم أصحاب الجحيم ඔවුනට ස්වර්ග උයන් ඇතැයි පොරොන්දු වෙමින් අල්ලාහ් සැබවින්ම විශ්වාසවන්තයින්ගෙන් ඔවුන්ගේ සිරුරු සහ ඔවුන්ගේ වස්තුව මිලටගෙන ඇත. ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරති. එවිට ඔවුහු මරති, මරණු ලබති. මෙය ඔවුහු තවුරාත්, ඉන්ජීල් සහ අල් කුර්ආන් යන ග්‍රන්ථවලින් දෙන ලද සැබෑ පොරොන්දුවයි. ඔහුගේ පොරොන්දු ඉටු කිරීම සම්බන්ධයෙන් අල්ලාහ්ට වඩා සත්‍යවාදී වන්නේ කවරහුද? ඒ නිසා නුඹලා ඔහු සමග කළ නුඹලාගේ ගනුදෙනුව ගැන සතුටු වව්. විශිෂ්ටතම ජයග්‍රහණය එයයි. පශ්චාත්තාපයෙන් යලි යලිත් අල්ලා වෙත යොමු වන අයද, ඔහුට පසසමින් තුති ගී ගයන අයද, ඔහු වෙනුවෙන් මිහි පිට තන තන සැරිසරන අයද, ඔහු හමුවේ රුකූ සහ සුජූද් නමස්කාර කරන අයද, යහපත පනවන අයද, අයහපත තහනම් කරන අයද, අල්ලා නියම කරන සීමා දැඩි ලෙස පිළිපදින අයද, අල්ලා සමග එවැනි ගනුදෙනුවක් කරන විශ්වාසවන්තයින්ද වෙති. නබි මුහම්මද් විශ්වාසවන්තයින්ට සුභාරංචි දෙව්. ආදේශ තබන්නන් වන ඔවුන් අපායට අදාළ බව තමන්ට පැහැදිලි වී තිබියදීත් ඔවුන් කිට්ටු නැයින් වූවත් නබිවරයා හා විශ්වාසවන්තයින් ආදේශ තබන්නන් වෙනුවෙන් සමාව ඉල්ලීම යුතුයකමක් නොවේ. وما كان استغفار إبراهيم لأبيه إلا عن موعدة وعدها إياه فلما تبين له أنه عدو لله تبرأ منه إن إبراهيم لأواه حليم وما كان الله ليضل قوما بعد إذ هداهم حتى يبين لهم ما يتقون إن الله بكل شيء عليم إن الله له ملك السماوات والأرض يُحْيِي وَيُمِيتُ وَمَا لَكُم مِّن دُونِ اللَّهِ مِن وَلِيٍّ وَلَا نَصِيرٍ තම පියාට සමාව ඉල්ලා ඉබ්‍රාහීම් කළ සමාව ඉල්ලීම ඔහු තම පියාට දී තිබුණ පොරොන්දුවක් මිස නොවේ. නමුත් ඔහු අල්ලාහගේ සතුරෙකු බව හෙළි වූ විට ඉබ්‍රාහීම් තම පියාගෙන් වෙන් විය. සැබවින්ම ඉබ්‍රාහීම් උන්වන හදවතක් ඇති ඉතාමත්ම ඉවසිලිවන්තයෙකි. ඔවුනට මඟ පෙන්වීම ලබා දීමෙන් පසු ඔවුන් වැළකී සිටිය යුතු සියලු දේ පැහැදිලි කර දෙන තාක් ජනයා නොමග යැවීම අල්ලාහ් සිදු නොකරයි. සැබවින්ම අල්ලාහ් සෑම දෙයක්ම දනී. අහස්වල සහ මහ පොළවේ රාජධානිය සැබවින්ම අල්ලාහ්ට අයත් වේ. ඔහු ජීවිතයේදී මරණය නියම කරයි. ඔහුගෙන් නොබ ගලවා ගැනීමට කිසිම උදව්කරුවෙකු හෝ ආරක්ෂකයෙකු හෝ නැත. لقد تاب الله على النبي والمهاجرين والأنصار الذين اتبعوه في ساعة العسرة من بعد ما كاد يزيغ قلوب فريق منهم ثم تاب عليهم إنه بهم رؤوف رحيم وعلى الثلاثة الذين خلفوا حتى إذا ضاقت عليهم الأرض بما رحبت وضاقت عليهم أنفسهم وظنوا أن لا ملجأ من الله إلا إليه ثم تاب عليهم ليتوبوا إن الله هو التواب الرحيم نبي ورياتات විපත්ති දායක අවස්ථාවේදී ඔහු අනුගමනය කළ මුහාජිර වරුන්ටත් අන්සාර වරුන්ටත් ඔවුන් අතුරින් සමහරුන්ගේ සිත් ඉදුරා වෙනත් අතකට හැරී තිබුණ නමුත් ඔහු එසේ කළේ ඔවුන් වක්මග නොගොස් නබිවරයාණන් අසල සිටි නිසා අල්ලාහ් ඔවුන්ට සමාව දුන්නේය. සැබවින්ම අල්ලාහ් ඔවුන් කෙරෙහි සානුකම්පිතය, දයාන්විතය. සුවිශල් මහ පොළව ඔවුනට පටු වී තමන්ගේ ආත්මයන් ඔවුනට බරක් වී අල්ලාහ් හැර තමන්ට වෙනත් හවුහරණයක් නැති බව ඔවුන් අවබෝධ කරගත් අවස්ථාවේදී කල් දමන ලද නඩුව සහිත තිදෙනාටද අල්ලාහ් සමාව දුන්නේය. ඔවුන් තමන් කරා පැමිණිය යුතු වන පරිදි අල්ලාහ් ඔවුනට කාරුණික විය. අල්ලාහ් සැබවින්ම ක්ෂමාශීලීය, أسيمت كرنان بته. يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين ما كان لأهل المدينة ومن حولهم من الأعراب أن يتخلفوا عن رسول الله ولا يرغبوا بأنفسهم عن نفسه ذلك بأنهم لا يصيبهم ظمأ ولا نصب ولا مخمصة في سبيل الله ولا يطؤون موطئا يغيظ الكفار ولا ينالون من عدو نيلا إلا كتب لهم به عمل صالح إن الله لا يضيع أجر المحسنين විශ්වාස කළවුනි අල්ලාහ්ට බියපතිමත් වව්. තවද සාදිකීන් නම් සත්‍යවාදීන් සමග සිටියු. මදීනා වාසීන් සහ ඔවුන් අතර සිටින ගැමි අරාබිවරුන්ද තම දේපල රැකගැනීමේ අරමුණින් අල්ලාහ්ගේ රසූල්වරයා සමග යෑම අතහැර දැමීමද ඔහුට වඩා තමන් ගැන සැලකීමද කිසිසේත් නොබිනාකමකි. එයට හේතුව අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔවුන් විඳින සාපිපාසය, ශාරීරික පීඩා වැනි සෑම දුක් ගැහැටක් සඳහාද ප්‍රතික්ෂේප කරන්නන් කුපිත කරවීමට හේතුවන අන්දමට ගන්නා සෑම පියවරක් සඳහාද සත්‍ය වෙනුවෙන් සතුරන්ගෙන් පලිගැනීම සඳහා කරන සෑම ක්‍රියාවක් සඳහාද ඔවුන් වෙනුවෙන් එයින් යහකමක් ලියනු ලැබුවා මිස නැත. දැහැමි ජනයාගේ තිලින පිරිනොනමා අල්ලා අපතේ නොයවයි. ينفقون نفقة صغيرة ولا كبيرة ولا يقطعون واديا إلا كتب لهم ليجزيهم الله أحسن ما كانوا يعملون وما كان المؤمنون لينفروا كافة فلولا نفر من كل فرقة منهم طائفة ليتفقهوا في الدين ولينذروا قومهم إذا رجعوا إليهم لعلهم يحذرون تاود سلو اود وشال اود ඔවුන් කරන වියදමද කවර මිටියාවතක් තරණය කළත් ඒද ඔවුන්ගේ ගිනුමට බැර කර ලියනු ලැබේ. මේ අනුව ඔවුන්ට ඔවුන්ගේ යහපත් ක්‍රියාවන් සඳහා ඔවුන් කළ දේට වඩා හොඳ තිලින අල්ලාහ් පිරිනමනු ඇත. සෑම විශ්වාසවන්තයෙකුම එකවර ඉදිරියට යා යුතු නැත. නමුත් සෑම ජනාවාසයකින්ම එක්තරා පිරිසක් පමණක් ඉස්ලාම් ධර්මය වටහා ගැනීම සඳහාද තම පිරිස් වෙත ආපසු පැමිණි විට ඔවුන් ඉස්ලාමීය නොවන හැසිරීම් වලින් වළක්වා ගැනීමටද අවවාද කිරීම සඳහාද ඉදිරියට යා යුතුය. යා අයිහල් ලදීන ආමනු කාතිලු ලදීන යලූනකුම් මිනල් කුෆාරි වල් යජිදු ෆීකුම් ගිල්දා وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ وَإِذَا مَا أُنْزِلَتْ سُورَةٌ فَمِنْهُمْ مَنْ يَقُولُ أَيُّكُمْ زَادَتْهُ هَذِهِ إِيمَانًا فَأَمَّا الَّذِينَ آمَنُوا فَزَادَتْهُمْ إِيمَانًا وَهُمْ يَسْتَبْشِرُونَ وَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ فَزَادَتْهُمْ رِجْسًا إِلَى رِجْسِهِمْ وَمَاتُوا وَهُمْ كَافِرُونَ විශ්වාස කළවුනි නුඹලා අසල සිටින ප්‍රතික්ෂේප කරන්නන් සමග සටන් කරව. නුඹලාගේ දැඩි සහ තිරසාර බව ඔවුන් අවබෝධ කරගත යුතුයි. අල්ලාහ් පියභක්තිමත් අය සමග බව නුඹලා දැනගත යුතුයි. නව සූරතයක් පහළවන සෑම විටකම ඔවුන්ගෙන් සමහරෙක් මුස්ලිම් වරුන්ට සමච්චලයෙන් මේ නිසා නුඹලා තුරින් කවරෙකුගේ විශ්වාසය වැඩි උනාදැයි විමසති. සැබවින්ම විශ්වාසිකයින්ගේ විශ්වාසය එමගින් වැඩි විය. තවද ඔවුහු සතුටටදපත් වූහ. සෑම පරිච්ඡේදයක් මගින්ම කුහකයින් බව නැමැති ලෙඩින් පෙළෙන අයගේ සිතෙහි කුණු කසල ගොඩට තවත් කුණු කසල එකතු වේ. ඔවුහු තම මරණය දක්වාම කාෆිර් වරුන් එනම් ප්‍රතික්ෂේප කරන්නන් ලෙස සිටියහ. අවලා යරවුන أنهم يفتنون في كل عام مرة أو مرتين ثم لا يتوبون ولا هم يذكرون وإذا ما أنزلت سورة نظر بعضهم إلى بعض هل يراكم من أحد ثم انصرفوا صرف الله قلوبهم بأنهم قوم لا يفقهون لقد جاءكم رسول من أنفسكم عزيز عليه ما عنتم حريص عليكم بالمؤمنين رؤوف رحيم فإن تولوا فقل حسبي الله لا إله إلا هو عليه توكلت وهو رب العرش العظيم තමන් සෑම වසරක් තුළම සැබවින්ම වරක් හෝ දෙවරක් පරීක්ෂණයට ලක් කෙරෙන බව ඔවුහු නොදනිද්ද? ඔවුන් තවමත් පසුතැවිලිවන්නේ හෝ මෙයින් පාඩමක් ඉගෙන ගන්නේ හෝ නැත. පරිච්ඡේදයක් පහළ කරන විට ඔවුන් එකිනෙකාට ඉඟි කරමින් යම් කිසිවෙකු ඔබ දිහා බලාගෙන ඉන්නවාදැයි අසන්නාක් මෙන් බලති. පසුව ඔවුහු නිහඬව මගහැර යති. ඔවුන් අවබෝධ කරගන්නා පිරිසක් නොවන නිසා අල්ලාහ් ඔවුන්ගේ සිත් බැහැර කර ඇත. සැබවින්ම නුඹලා තුළින්ම නුඹලා වෙත ධර්ම දූතවරයෙක් පැමිණ සිටි. නුඹලා හානියට පත්වීම ඔහුට බලවත් දුකකි. ඔහු නුඹලාගේ ජීවණුව ගැන ඉතා ආශාවෙන් බලා සිටි. ඔහු විශ්වාසවන්තයින්ට කාරුණික දයාන්විතය. නබි මුහම්මද් ඔවුන් නුඹට පිටුපා යනවා නම් නුඹ ඔවුන් අමතා අල්ලාහ් මට ප්‍රමාණවත්ය. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. මම ඔහු කෙරෙහි සියල්ල බාර කරමි. අතිශ්‍රේෂ්ඨ අර්ෂ් එනම් පරමාසනයෙහි ස්වාමියා ඔහු යයි කියවෝ.